මේ තීන්දුව ගත්තේ කවුද කියලා දැන දැන නිකන් බබ්බු වෙන්න හදනවා. මේ ඇත්ත වශයෙන්ම මේක මේ රෑට වෙනකන් සාකච්ඡා කරන ඕන දෙයක් නෙවෙයි. පෙරේදා අපේ ජනාධිපතිතුමා කරපු කතාව අහගෙන හිටියනවා. මේකට උත්තරේ දෙනවා. එදා පාර්ලිමේන්තුවේ සම්මත වුණේ තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාවක් කියලා තමයි ජනාධිපතිතුමා කිව්වේ. කවුරු උපදෙස් දුන්නත් අවසාන තීරණය ගන්න ජනාධිපතිතුමා. මේ යෝජනාවේ යටි අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාට දොස් කියන්න. ඔබතුමාගේ අදහසත් ඒකයි. ජනාධිපතිතුමාට දොස් කියන්න දිනේෂ් ගුණවර්ධන මහත්තයා ජනාධිපතිතුමාට දොස් කියන්න මේ ගෙනාවේ.